වසනවා අද පුදි බැරි දුක දිය කර පාකර ඔබේ නුවණ මා මොහොතින් එනවා மீரித்த பொங்க வன்னே சொந்துருயோம்பிய மல்மக முலந்த கிம்மத்தொல மீரித்த பொங்க வன்னே நுராவிராகினி சுராவி திம்மா இத்துல திமன்னே ඇදෙනවා කවුදෝ එනවා ජීවිත ඇඳිරිය නැත වතනවා අද පොදි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා අතර වටින් දලුලා එනවා නැකුණු නුරාගිනි පොද වැටිලා අතර වටින් දලුලා එනවා අවන්හලේ මිත තන කරලා වරින් මලේ පිය නගලා ඇදෙනවා කවුදෝ එනවා ජීවිත ඇඳිරිය සෑත වතනවා අද පුදි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා